නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පින්තුනි ශ්‍රද්ධාවන්ත පින්වත්නි පවිතුරු නිවන් මඟ පිළිබඳව ඔබට දැනගත යුතු දහම් කරුණු මේ දහම් වල සටහනෙන් කියලා දෙනවා. අද ධර්ම දේශනාව සඳහා ශ්‍රද්ධා රූප වාහිනියෙත් ලක්විරු ගුවන්විදුලියෙත් විකාශනය කිරීම සඳහා ධර්ම දායකත්වයේ සලසන්නේ ඊශ්‍රායලයේ සේවයේ නියුතු පින්වත් සංජීවනී නිරෝෂිකා චන්ද්‍රාණී බදුල්ලගේ සහ මංගලිකා කුමාරසිංහ යන පින්වතුන් එකතු වෙලා මේ පින්වතුන් විශාල පිනක් රැස් කරගන්නවා ධර්ම දාණය සිද්ධ කරලා. අනිත් එක අද විශේෂ කාරණාවක් කියලා දෙන්නේ ජීවිතේම සුන්දර කරවන භාවනාවක් ගැන. කය පිළිබඳව සිහිය පිහිටවන විශේෂ භාවනාවක් ගැන කියලා දෙන්නේ ජීවිතේම සුන්දර කරවන භාවනාව. රාගගින්න නිවන භාවනාව. එතකොට හිත නොමග යන්නේක වැළකෙන භාවනාව. ඉතින් අපි මේ පිරිතුරු නිවන් මඟ දහම් වැඩසටහන තුළින් 37 බෝධිපාක්ෂික ධර්ම 37 විස්තර කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ. එයින් පළවෙනි කාරණාව කාය අනුපස්සනාව සතර සතිපට්ඨානයි. කාය අනුපස්සනාවේ කාය ආනුව සිහිය පවත්වන විදි 14ක් තියෙනවා. එයින් ආනාපාන සති භාවනාවත් ඒ වගේම ඉරියාපත භාවනාවත් සති සම්පජඤ්ඤ භාවනාවත් කියන භාවනා තුන අපි මේ වෙනකොට ඉගෙනගෙන තිබෙනවා. පින්වතුනි මේ ලෝක සත්වයාම මුලා වුණේ කයට. මේ ලෝක සත්වයාම මුලා වුණේ කයට. මේ කය අම්මා තාත්තා නිසා ඇති වෙලා ඒ වගේම ඉලීම් පිරිමැදීන් වලින් යුක්තව ආහාර නිසා පෝෂණය වෙවි පවතින ශරීරය සතර මහා ධාතුන්ගෙන් හටගෙන. එතකොට මේ සතර මහා ධාතු සහිත මේ ශරීරය යම් කෙනෙක් අවබෝධ කළොත් සතර මහා ධාතු යන්තනක පිහිටන්නේ නැත්තම් එතන නාම රූප පිහිටන්නේ නැහැ. එතන තමයි විඥානේ නිරුද්ධ වීම සිද්ධ වෙන්නේ. එතකොට නාම රූප නිරුද්ධ වෙන්නේ නැද්ද? එතන විඥානේ තියෙනවා. නාම රූප යම් තැනක නිරුද්ධ වෙලා නැද්ද? එතන පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු තියෙනවා. ඉතින් අපි අද විස්තර කරගමු ඔබට තේරෙන භාෂාවෙන් මේ අපි අහුවෙච්ච ගැටයක් ගැන. මේ ලෝක සත්වයාම අහුවෙච්ච ගැටයක් තමයි මේ අපේ හිත එකිනෙකාට බැඳිලා යන එක. විශාල මර උගුලකට ලක් වුණා. අපි එකිනෙකාට බැඳී ගියා. රාගයෙන් බැඳී ගියා. ඇලීමෙන් බැඳී ගියා. ඊළඟට හිත තුල කාමරාජ්‍ය උපදිනවා. ඒකට මේ පණ ඇදී දිද්දින් කාමරාගෙන් බෙට කනවා. ඊළඟට අහන දකින රූප ශබ්ද ගන්ධ රස කෙරෙහි කාමරාගෙන් බැඳී යනවා. මේ ලෝක සත්‍යාගින් බහූතරයක් දෙවි දෙවි ඉන්නේ රාගය නිසා. එතකොට මිනිසුන්ගේ හිතේ විරාගය උපදින්නවා අඩුයි. මේකට හේතුව කය ගැන ඒ අර රාගේ සංසිඳෙන විදිහේ මානසිකාරයක් නැහැ. රාගේ සංසිඳෙන විදිහේ මානසිකාරයක් තියෙනවා නම් ඒ රාගේ සංසිඳව ගන්න පුළුවන්. පින්තුනේ මේ කාම රාගයෙන් ගිනිගන්න හිත නිවන්ට කයේ යථා ස්වභාවය අවබෝධ කරව ගන්නට භාවනාවක් තියෙනවා. ඒ එයින් ජීවිතේම සුන්දර වෙනවා. ජීවිතේම ලස්සන වෙනවා. පිවිතුරු සුන්දර ලස්සන හිතක් ඇති වෙනවා. නමුත් භාවනාවේ නම අසුබ භාවනාව. ජීවිතේම ලස්සන වෙන සුන්දර වෙන භාවනාවේ නම පිළිකුල් භාවනාව. නමුත් භාවනාවට බය වෙනවා අසුභ බය වෙලා. පිළිකුල් කෙනෙකුට බය වෙනවා ජීවිතේ කැත වෙලා. එතකොට ජීවිතේ කැත වෙනවා. අපවිත්‍ර වෙනවා. රාග ගින්නෙන් දැවි යනවා. රාග කිලුටෙන් කිලුටු වී යනවා. රාග මලෙන් මල බැඳී යනවා. එතකොට ඒ කෙනාගේ ජීවිතේ ගොඩාක් අකටයුතුකම් සිද්ධ වෙනවා. නොපනත්කම් සිද්ධ වෙනවා. අනිත් අය චී කියලා කෙල ගහන කටයුතු සිද්ධ වෙනවා. මේ ඔක්කොම වෙන්නේ රාග ගින්න නිසා. දැන් සාමාන්‍යයෙන් අද අපි ඉගෙන ගන්න අසුභ භාවනාව අනිවාර්යයෙන්ම මේ ලෝකේ සියලු සත්වයෝ මේ භාවනාව ඉගෙන ගන්නවා නම් කොයිතරම් හොඳද? හේතුව මේක තේරුම් ගන්න බැරි වීම නිසාමයි මේ ලෝක සත්වයා මෙච්චර ආගාධයකට වැටුනේ. එතකොට පින්වත්නි, දැන් සාමාන්‍යයෙන් ගිහි කෙනෙකුට හිතෙන්න පුළුවන් අසෝ භාවනාව ඉගෙන ගත්තට පස්සේ ඉතී රාගය නැති වෙනවා නම්, රාගය සංසිඳෙනවා නම්, ඉතින් එහෙම වුණොත් අපි පෞල් ජීවිත ගත කරන්නේ කොහොමද? එතකොට මේ ගිහි ජීවිතයක් අපිට ගත කරන්න බෑනේ ඔය කියලා. ඔන්න අපි කිම විවාහපත් වෙච්ච දෙන්නෙක් ඉන්නවා. එතකොට ඒ විවාහපත් වෙච්ච පිරිමියෙකුට තමන්ගේ බිරිඳ කියලා එක්කෙනෙක් ඉන්නවා. මේ ලෝක ජනගහනයේ භාගයක්ම ස්ත්‍රී. භාගයකටත් වැඩිය. අපි ගත්තොත් එහෙම කෝටි 700ක් නම් මිනිස්සු කෝටි 350කට වැඩි ස්ත්‍රීන් ඉන්නවා. ඒසකොට තමන්ගේ බිරිඳ කෙරෙහි රාගය පැවැත්වීම අපි කියමු ලෝකේ සම්මතයි කියලා. එතකොට එයා කෝටි 350කට වැඩි අනිත් ස්ත්‍රීන් ගැන හිතේ විරාගයක් පවත්නවා. එහෙනම් එයාගේ හිතටත් අසුබ මානසිකාරයක් ඕන. ගිහි ජීවිතේ සෑම පිරිමියෙක්ම මේ අසුබ මානසිකාරය ඉගෙන ගත යුතුයි. ස්ත්‍රියක් ගත්තොත් තමන්ගේ ස්වාමියෙක් ඉන්නවා. එක පිරිමි. તો ලෝක ජනගහණයෙන් ගත්තොත් කෝටි 350ක් පිරිමි ඉන්නවා. ඒතකොට තමන්ගේ හිතේ කෙලෙස තමන්ගේ පිරිමියාට පමණක් කියලා ලෝක සම්මතයක් තියෙනවා නම් අනිත් පිරිමි කෝටි 350ටම ඒ ස්ත්‍රිය විරාගයක් පවත්නවා. ඒ කියන්නේ පෙරේතකම හිතෙන් නැති කර ගන්නවා. ඒතකොට ඒකටත් ඒ ස්ත්‍රිය හිතේ විරාගී සංඥාවක් පවත්නවා. ඒ නිසා ඒ ලෝකයේ සියලු ස්ත්‍රීන්ද අසුබ මානසිකාරය ඉගෙන ගන්නවා. මේ අසුබ මානසිකාරයේ හිතේ වැඩ කළොත් එහෙම ඒ රාග අරමුණක්, කාම අරමුණක්, කාම සේවනය කරන සිතිවිල්ලක් ආවොත් ඒ සිතිවිල්ල ඒ අසුබ සංඥාව සිහි කිරීම ඉදිරියේ ගින්දරකට දාපු කුකුල් පිහටක් වගේ මේ හැකිල්ල යනවා. ඉක්මන් දේශිතවිල් නැති කර ගන්න පුළුවන්. අපි මොකටත් ඉස්සෙල්ල භාවනා ඉගෙන ගනිමු. ඒ වගේම තමයි දැන් සාමාන්‍යයෙන් කෙනෙක් විවාහ වෙනකල් අපි ගත්තොත් එහෙම තරුණ පුතෙක් නම් අවුරුදු එයා විවාහ වෙන්නේ අවුරුදු 25න් වගේ නා. තරුණ දුවෙක් නම් එයා විවාහ වෙන්නේ අවුරුදු 25 වෙලා නා. එතකොට මේ පුතා අවුරුදු 25 වෙනකල් ඒ දුව අවුරුදු 20 වෙනකල් බඹසර රකින්න බෑ. කිසිම කාන්තාවක් සමග කිසිම පිරිමියෙක් සමග එකතු වෙන්නේ නැතුව හිතේ විරාගය පවත්න්න බෑ. ඒතකොට තරුණ ජීවිතේ බුරබුරා නැගෙන හිතේ ගින්න නිවාගන්න යාට සංඥාවක් ඕන. ඒක මේ වගේ එකක්. ඔන්න තරහකාරයෙක් ඉන්නවා. ඒතකොට යාට තරහකාරය යාගේ හිතේ තරහ තියෙනවා. අන්න තරහ එයාගේ පටිඝ සංඥාවක් ආවා. එතකොට යසා ඔන්න අර සතුරා දකින්නකල් සතුරා මතක් වෙනකල් තරහ ගතියක් නැහැ. යම් වෙලාවක සතුරා මතක් වුණාද සතුරා පෙනුණාද සතුරායි කටහඬාවද අර එයාගෙන තියෙන තරහ පටිඝ සංඥා වෙනවා. හැම වෙලාවෙම තරහ නැහැ. හේතුව යගෙන තරහක් ඇති කරගෙන තියෙන නිසා. ඒ වගේ තමයි මේ කයේ යථා ස්වභාවය හොඳට බලලා තියෙනකොට මේ ඇඟ මොකක් වගේ එකක්ද කියලා තමන්ගේ ඇඟ දිහා බලන්න ඕන. ගොඩක් මේ ලෝකේ කෝටි 800ක් මිනිස්සු බලන්නේ අනුන්ගේ ඇඟවල දිහා. තමන්ගේ ඇඟ දිහා හොඳට බැලුවොත් එයාට සංඥාවක් උපදිනවා. අන්න ඒ සංඥාව ඉපදුනාට පස්සේ ඒක හිතේ පිහිටෙනවා. පිහිටියට පස්සේ ඔන්න යහත හැඟීමක් එනවා. තවත් අයගේ ශරීර දිහා බලලා සතුටු වෙන්න. අනිත් අයගේ ශරීරත් එක්ක එකතු වෙන්න. අන්නේ ඇති වෙන ලාමක පෙරේතකම ආශාවට ඉක්මනට අර තමන්ගේ ඇඟ දිහා බලපු සංඥාව දැම්මොත් එහෙම අර සිතවිල්ල නැතිලා යනවා. මේක එහා කරගන්න ඕන. ඒ සිතවිල්ල ඒක සංඥාව උපද්දවන එක. දැන් මේක කොහොමද කරන්නේ කියලා ඊළඟට අපි ගත්තොත් එහෙම භික්ෂුන් වහන්සේලා පැවිදිච්ච භික්ෂුන් වහන්සේලා කුඩා හෝ වේවා තරුණ හෝ වේවා වයසට ගිහිලා හෝ කවදාරි මහාන වුණා නම් මහාන වෙනකොට සිවුර ඇඟට දානකොටම අසුභ කර්මස්ථානේ දෙනවා. ඒතුටේ ස්වාමීන් වහන්සේලාගේ මුළු ජීවිත කාලෙම පිරිසිදු බ්‍රහ්මචාරී ජීවිතයේ අසුභ සංඥාවක් එක්ක පවතින. ඒකයි සිවුරත් එක්කම දෙන්නේ. පැවිදි වෙච්ච කෙනාට බාහිරින් පේන සිවුර වගේම පැවිදි වෙච්ච කෙනාට සිවුරත් එක්කම මානසිකව දෙන භාවනා කර්මස්ථානයක් තියෙනවා. මේ තමයි අසුභ භාවනාව. මේකේ නම අසුභ වුණාට නම පිළිකුල් භාවනාව වුණාට කරන්න තියෙන වැඩේ පිළිකුල් දෙයක් නෙමෙයි. කැත දෙයක්වත් නෙමෙයි. තමන්ගේ ඇඟ දිහා බලන්න තියෙන ඇස් වලින් නෙවෙයි. හිතින් ඇස්වලින් නෙවෙයි හිතෙන් බලන්න තියෙන්නේ. කොහොමද? ඔන්න අපි ආදී භාවනාව ඉගෙන ගන්නවා. පුනච පරම් භික්ඛවේ භික්ඛු ඉමමේව කායං උද්දම් පාදතල අදෝ කේශමත්තක තච පරියන්තම් පුරං නානප්පකාරස් අසුචිනෝ පච්චවික්කති. පින්වත් මහණෙනි, නැවතත් කායानुපස්සන භාවනාවක් කියලා දෙන්න. මේ කයේ උද්දම් පාදතල පාදයෙන් උඩට අදෝ කේශමත්තක කෙස් රොදින් පහලට තචපරියන්තං පූරං හමකින් සීමා වෙලා පිරিলা තියෙන නානප්පකාර සසුචිනෝ පච්චවික්කති නොඑක ආකාරයේ අසුචි ප්‍රතිවික්ෂා කරනවා. අසුචි කියන්නේ ඒක ඔබට තේරෙයි මොනවද මේ අසුචි කියලා කියන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මොනවද දැන් මේ විස්තර කරනවා අසුභ භවනාව. ඒ තමයි අත්ති ඉමස්මින් කායේ කේසා ලෝමා නකා දන්තා තචෝ. දැන් මේකෙත් මෙහෙමයි. දැන් මේකෙදීන් බලන්න අර විස්තර කරලා නැහැ බුදුරජාණන් වහන්සේ කය ඍජු කරගන්න. එහෙම විස්තර කිරීමක් නැහැ. මේ භාවනාව යද්දින් එද්දින් හිතගෙන ඉද්දින් ඉඳගෙන ඉද්දින් නිදාගෙන ඉද්දින් ඕන ඉරියව්වකින් කරන්න පුළුවන්. එයා හොඳට මේ කයේ යටිපතුලෙන් උඩට කෙස් රොදින් පහලට මේ ශරීරයේ තියෙන කොටස් මේ ප්‍රතිවිසා කරනවා. ඒ ප්‍රතිවිසා කරන්නේ මේ ශරීරයේ තියෙනවා කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, බඩදිව, පෙනහළු, ඊළඟට පිත්තාශය, ඊළඟට කුඩා බඩවැල්, මහා බඩවැල්, ආමාශය, අසුචි, හිස්මොල, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල්මන්ද, කඳුළු, උරුණු තෙල්, කෙල, සොටු, සඳමිදුළු, මුත්‍රා. අත්ති මස්මින් කායේ, මේ කයේ තින, මේ කයේ කියන්නේ අනුන්ගේ කයද තමන්ගේ කයද? තමන්ගේ කයේ. අසුභ භාවනාව වඩන්නේ මේ එක එක්කෙනාගේ ඇඟවල් වල කෙස් තියෙනවා, එක එක්කෙනාගේ ඇඟවල් ලොම් තියෙනවා, සම තියෙනවා කියලා අනුන්ගේ ඇඟට දාන්නේ නැහැ ඒවා. අසුභ භාවනාව වඩන්නේ තමන්ගේ ශරීරේ. දැන් ආනාපාන සතිය වැඩුවේ ඉස්සල්ලාම මේ අනුන්ගේ උසම රැල්ල හැද්ද තමන්ගේ උසම ටිකද? තමන්ගේ උසම රැල්ල. කාය අනුපස්සනාව. ඉරියාපත වැඩුවේ අනුන්ගේ ඉරියව්වද තමන්ගේ ඉරියව්වද ඉස්සල්ලාම වඩන්න පුරුදු වෙන්නේ? තමන්ගේ ඉරියව්ව. සති සම්පජඤ්ඤා ඉස්සල්ලාම වඩන්නේ තමන්ගේද අනුන්ගේද? තමන්ගේ. එහෙනම් අසුව භාවනාව වඩන්නේ තමන්ගේ ඉස්සල්ලාම. ගොඩාක් අය තවත් කෙනෙක්ගේ ගැන රාගය තුනොත්, ආසාවය තුනොත්, එයා ගැන හිතනවා නේ, එයාගේ කෙස් මේ දාඩිය වැස්ලක් පිළිකුලයි, එයාගේ දත් පිළිකුලයි කියලා. ඒ ක්‍රමේ බුදුරජාණන් වහන්සේ වදාළ මූලික කායනුපස්සනා කර්මස්ථානය නෙවෙයි. අනුන්ගේ කයටත් ගලපා බලන ක්‍රමයක් තියෙනවා. ওই විදිහට නෙවෙයි. ඒ නිසා මොකද අපිට තවත් කෙනෙක් ගැන ආශාවක් උපදින්නේ? මේ ශරීරයේ කෙස් ලොම් නියද සමස්නාහද සහිත මේ ශරීරෙටනේ අපිට කැමැත්තක් ඇති වෙන්නේ. එතකොට ඒ ඇති වුණාට පස්සේ ඒවම සිහි කරනවා කියන්නේ අර ගින්දරට තවත් පිදුරු දානවා වගේ එකක්. එතකොට යා දන්නේම නැතුව සුබ නිමිත්තේ හිත පිටනවා, යාගේ කොණ්ඩෙ දිගයි, ඇස් දිගයි, මෙහෙමයි කියන. මේ අසුභ භාවනා වදන කෙනා යටිපතුලෙන් උඩට හිස කෙස් වලින් පහළට මේ ශරීරයේ තියෙනවා සිහි කරනවා. තමන්ගේ ශරීරයේ කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට මිඳුළු, වකුගඩු, හදවත, අක්මාව, දලඹුව, බඩදිව, පෙනහළු, කුඩා බඩවැල්, මහා බඩවැල්, ආමාශය, අසුචි, හිස්මොළ. ඊළඟට පිත, සෙම, සැරව, ලේ, දහඩිය, තෙල්මන්ද, කඳුළු, වුරුණු තෙල්, කෙල, සොටු, සඳමිදුළු, මූත්‍රා. දැන් සිහි කරනවා තමන්ගේ ශරීරේ. කොහොමද මේක සිහි කරන්නේ? සිහි කරන විදිය උපමාවක් තියෙනවා. මේක එකෙන් තේරෙනවා ඈ. ඒ තමයි ශේයතාපි භික්ඛවේ උබතෝ මුඛා මොතොලි පුරා නානා විහිතස්ස ධාඤ්ඤස්ස. පින්වත් මහණෙනි, දෙපැත්ත කට තියෙන මල්ලක් තියෙනවා. දෙපැත්තෙම කට පොඩි සටවල් දෙකක් තියෙන මල්ලක් තියෙනවා. මේ මල්ලේ පුරවල තියෙන නහනා විහිතස්ස ධාඤ්ඤස්ස නොඑක ආකාරයේ ධාන්‍ය වර්ග. සියයේද මොනවද? ශාලීනං විහිනං මුග්ගානං මාසානං තිලානං තණ්ඩුලානං. ශාලීනං කියන්නේ හාල්. විහිනං කියන්නේ වී. මුග්ගානං කියන්නේ මොන් ඇට. තිලානං කියන්නේ තලවලට. තණ්ඩුලානං කියන්නේ සහල් ඇට. ශාලීනං කියවේ හෙල් වී. තණ්ඩුලානං කියන්නේ සාමාන්‍ය හාල්. ඊළඟට මේ වගේ එක එක ඇට වර්ග. ඉතින් අපිට තේරෙන භාෂාවෙන් ගමු කඩල, මුං, කව්පි, ඔය වගේ ඇට වර්ග පුරවලා තියෙනවා එක මල්ලක. දෙපැත්තේ පොඩි කටවල් දෙකක් තියෙනවා. සමේනං චක්කෝමා පුරිස මොංචිත්වා පච්චවේකති. ඇස් ඇති පුරුෂයෙක් මේක ලිහනවා. ඉහළ ප්‍රත්‍යවේශා ගන්න හොඳට බලනවා. කොහොමද? ඉමේ ශාලි මේ ඇල්හාල්. ඉමේ වීහි මේ වී ඇට. ඉමේ මොග්ගා මේ මොන් ඇට. මේ මාසා මේ ඉමේ මාසා කියලා ඉමේ මේ සහල් ඇට. ඉමේ තිලා මේ තල ඇට. මේ විදිහට මේ මාසා කියලා කියන්නේ මේවා මෑ ඇට. ඊළඟට මේ තිලා තලයට මේ තණ්ඩුලා මෙව සහල්ලට රසින් අර මල්ල ලිහලා බලනවා. ඒව මෙව කොන් ඔය විදියට පින්වත් මහණෙනි මේ යටිපතුලෙන් උඩට හිස්ර කෙස් වලින් පහලට මේ මල්ල ලිහලා බලන්න. එහෙනම් මල්ල කිව්වේ මොකටද? හමට. හම ගලවලා බලන්න කිව්වා. මේ ශරීරයේ මොනවද තියෙන්නේ කියලා. මේ ඉස්සලා මල්ල දිහා බලන්න. මේ මල්ලේ තියෙනවා කෙස්, ලොම්, නිය, දත්, සම. ওই ටික තමයි පිටට පේන්න තියෙන ටික. දැන් අපි උනා කතා කරනකොට ඔබට අපේ දිව පේන්නේ නැහැ. කට ඇතුළේ පේන්නේ නැහැ. නමුත් කෙස්, ලොම්, නිය, දත්, සම ඒ ටික පේනවා. ඕක තමයි මල්ලි පිටට පේන ටික. දැන් ඒක දිහා බලනවා. මෙන්න මල්ල මේක. දැන් මේක ලිහින්න ඕන. මේන්න හම ගහපු ගම මන්සං මස් ටික පේනවා. නහාරු මේ නහර අට්ටි ඇටකටු ටික පේනවා. හිස් කබල, බෙල්ලේ ඇට, ඉල්ල ඇට, අත් ඇට, උකුල් ඇට, පා ඇට, දණිස් ඇට, පා ඇඟිලි ඇට, කකුල් ඇට සැකිල්ල සී කරන්න මේක ඇතුළේනේ තියෙන්නේ. දැන් මේවා ටික ඔක්කොම පේන්න ගත්තේ මල්ල ලිස්සට පස්සේ. මල්ල ලිහින් නැතුව පේන්නේ නැහැ. ඊට පස්සේ ওই විදිහට අට්ටි අට්ටි මිංජාට කටු අස්සේ තියෙනවා. නිකන් දනිස් පොල් කටු අතර ඇට මිඳුළු ඇට කටු අස්සේ තියෙනවා දෙල් එක වගේ එකක්. ඊළඟට වකුගඩු දෙක. ඊළඟට පෙනහළු හදවත. ඒ මේ ඇතුලේ තියෙන මාස් කෑලි ටික ඔය කියන්නේ. ඊළඟට පිත්තාශය, බඩදිව, දලඹුව. ඊළඟට පෙනහළු, බඩබොක්ක, කුඩා බඩවල්, මහා බඩවල්. ඔය කියන්නේ මේ හරියට තියෙන මාස් ටික මේ කියන්නේ. ඊට පස්සේ ඔළුවේ තියෙනවා ගුලි වෙලා මාස් කෑලි ටික. ඒකද කියනවා හිස් මොළ. අපි කියන්නේ මොළේ කියලා. හිස් මොළ. මේවා මේක ඇස්සේ තියෙනවා අපේ යනවා. ඊළඟට පිට බඩ ඇතුලේ වැగిරෙන දේවල් ටික. ආහාරයක් ගත්තට පස්සේ පිට වැగిරෙනවා. ඔක්කාරයට එන්නේ පිට. ශ්‍රේම, ශරව, ලේ, දහඩිය, තෙල් මන්ද. ඊළඟට තෙල් මන්දෙන් නිසානේ මේ ඇඟ මහත් වෙලා ඉන්නේ. මාසුයි හමයි අතර තියෙනවා. දැන් අපි ගත්තොත් එහෙම නැහැ. සමහර මිනිස්සු දැන් අපි කියමු ඌරගේ තෙල් මන්ද තියෙන්නේ. ඒ වගේ මේ සත්ව මාංශවල තෙල් මන්ද තියෙන්නේ. ඒ වගේ අපේ ඇඟේ මේ මහත තියෙන්නේ. අපේ මේ ඇඟේ මාස් අතර මෙහෙම මිරිකල් අල්ලා ගන්න පුළුවන්කම තියෙන තෙල් මන්දත් එක්ක. උරුණු තෙල් කියන්නේ මේක රත් වෙනකොට උඩට තෙල් ගැටිය මතු වෙනවා හමිනුත් උඩට. කෙල, සොටු, සඳ මිඳුළු, මූත්‍රා. මේ ටික දැන් සිහි කරනවා. දැන් මේවා කියනකොට මේ මූණ බුල් කරගෙන දැන් මම දැකලා තියෙනවා මතක තියාගන්න ඕන මේ කායानुපස්සන වදන්නේ ආතාපි කෙලස්තවන වීරියෙන් සම්පජානෝ නොවනින් ඊළඟට සතිමා හොඳ සිහියෙන් විනෙය ලෝකේ අභිජ්ජා දෝමනසං මේ ලෝකයේ ගැන තියෙන ඇල්මත් ගැටි දෝමනසත් බැහැර කරමි. එතකොට අසුභ භාවනාව සීකරද්දී මූණ ඇඹුල්ලා චී කියන තැනට ආවොත් එතන හිත දෝමනසෙට වැටුණා. එතකොට කායගත සතිය පිහිටන්නේ. එහෙනම් මේක තියෙන ඇස්සති පුරුෂයෙක් හොඳට බලන්නවා. මේ අසුභ භාවනාව කියන්නේ අතිශයින් සුන්දර භාවනාව. හිත ලස්සන වෙවි යනවා. මූණ ලස්සන වෙලා යනවා. මේ භාවනාව කරන කෙනාගේ මෝණ ඇඹුල් වල එලිලා චී චී චී කිය යන්නේ අසුභ භාවනාව වරද්දාගෙන. දැන් ආනාපානසති වඩාගත් කෙනාගේ මෝණ ඇඹුල් වුණාද? ඊළඟට ඉරියාපත භාවනාව වඩාගත් කෙනාගේ මෝණ ඇඹුල් වුණාද? ඊළඟට ධාතු මනසකාර තියෙනවා. ඒ වගේ භාවනාවල මෝන ඇඹුල් වෙනවද? මේ භාවනාවේ මෝන ඇඹුල් කරගන්න ඕනේ නැහැ. ඇඹුල් වෙලා යනවා නම් මරදා. දැන් බලන්න ඇත්තටම මේ මොකද්ද කියලා. දැන් මල්ල ලිහලා බලන්න. ලිහලා බලනකොට ඇඟේ එක එක කෑලි ඕනෝකට තමයි ආශා කරන්නේ. මේ ශරීරය ආශා කරන්නේ ඕකට. තව මේ භාවනාව කරගෙන යනකොට සමහර අයට භාවනාව කරගෙන යෑමේදී විචිකිච්ඡාවක් උපදිනවා. ඒ කියන්නේ දාලඹුව කියන්නේ මොකද්ද? බඩදිව කියන්නේ මොකද්ද? පිත්තාශය කියන්නේ මොකද්ද කියලා. පින්වතුනි මේ ශාරීරියේ මල්ල ලියලා බලනකොට මේ කොටස් ශාරීරියේ තියෙනවා කියලා සිහි කරනවා මිසක්කා. මේක ජීව විද්‍යාත්මක ශාරීරික විද්‍යාත්මක පාඩමක් නෙමෙයි. මේ ශාරීරියේ කෑලි ගැන උගන්වන භාව මේ විද්‍යාවක් නෙමෙයි මේක. මේක භාවනාවක්. සිහි කරන එකක්. සමහර අය හිතනවා මේ භාවනාව තමන් හරියට කරන්නම් මේ කෑලි තමන්ට පේන්න ඕන ඇඟ ඇතුලේ කියලා. ඒකත් වැරදි. තමාගේ දිටිස් කුණප කොට්ටාසියෝ සිහියෙන් දකින්න පුළුවන් ඥාන දර්ශනයක් උපදිනවා. ඒක උපදින්නේ භාවනාව හොඳට වැළුණට පස්සේ. ඒවට කියනවා දර්ශන සමාපත්තිය කියලා. එහෙනම් මේ ඇඟේ කෑලි ඇස් දෙක පියාගෙන ඉනකොට චිත්‍රපටිය වගේ බලන්ට කෙනෙක් අසුභ භවනාව කරනවා නම් ඒකේ යාගේ භවනාව ගැන තේරුම් ගැනීමේ යම්කිසි දෝෂයක් තියෙනවා. අපිට තියෙන්නේ විමසලා බලන්න. නුවණින් විමසලා බලනවා. මේ දැන් වැඩි ඕනේ. ඒකනි ඉස්සර මේ භවනා කරන අය සාමාන්‍යයෙන් ඉස්සලා ගොඩා කේසා ලෝමා නකා දන්තා තචෝ. කේස ලොම් නිය දත් සම කියන මේ පහ ගැන ඉස්සෙල්ලා වැඩිපුර හිතලා තියෙනවා. ඇයි පේන්න තියන්නේ ඒකනේ? ඒක හිතනකොට පේනවා මේ කෙස් දාඩියෙන් කිලිටි වෙලා යනවා. දූවිල්ලෙන් කිලිටි වෙලා යනවා. උකුණු ලේනි ගැවසෙනවා. කෙස් රොඩක් ආහාරයකට වැටුනොත් අපුලයි. කෙස් කියන්නේ පිළිකුල් දෙයක් කියලා තේරෙනවා. ඒ නිසා භාවනා කරන අය කෙස් පිළිකුල් සහිත දෙයක් කියලා සීකරන ලොම්කේ අපේ ශරීරයේ පුරාම ලොම් තියෙනවා. ඒ ලොම් දාඩියෙන් තෙත් වෙනවා. දූවිල්ලෙන් තෙත් වෙනවා. ඊළඟට හේදී නැත්තම් ගඳයි. අපේ ශරීරයේ ගඳම ස්ථාන අපේ ශරීරයේ මේ ලොම් එක්ක දාඩිය රැඳීමත් එක්ක සිද්ධ වෙනවා. ගන්ධසාරයි. එතකොට මේ ලොම් කියන එක පිළිකුල් සහිතයි. මෙයා බලනවා ඇත්තටම. මෙයා අමුතුවෙන් පිළිකුලක් දාන්නේ නැහැ ඒකට. ඇත්තටම වෙන දේ දැරුවට පස්සේ පිළිකුලයි. ඊළඟට නියපොතු. නියපොතු කැපුවේ නැත්නම් ඒ ඇස්සේ කුණු රැඳෙනවා. දාඩිය රැඳෙනවා. ජරාව රැඳෙනවා. නියපොත්තක් ලොම් ගහක් කෑමක තිබ්බොත් කොහමද? අපුලයි. පිළිකුල් සහිතයි. අපේම නියපොත්තක් අපි කන කෑමටම වැටුනොත් අපුලයි. අපේ නියපොතු ටිකක් කපලා තේ එකට දාලා තේ බීලා අවසානයේ නියපොතු ටික දැක්කොත් ඇතුළේ හිම අපිම වාමනේ තානවා. අපේම නියපොතු. එතකොට එහෙනම් මේ නියපොතු එතනදී විතරයිද චී කියන තනතාවේ ඒ නියපොතු කෑලි ටිකක් තේකේ කියලා. ඒතර මේ ඇඟි අතේ තියෙන නියපොතු. එහෙනම් ඒවා අර චුට්ටයි. මේ ගොඩයි. ඊට පස්සේ දත් ටික උදේටත් මඳින්න ඕන, දවල්ටත් මඳින්න ඕන. හවසට සමහර අය තුන් පාර මඳින්න. සමහර අය මට මුණ ගිහලා තියෙනවා පස් වතාව දත් මඳිනවා. දේවතාව මඳිනවා. සමහර අය එකවතාවක් මඳිනවා. සමහර අය මඳින්නේම නැහැ. විතෙන්ම ෂේප් වෙනවා. විතක්කාල ෂේප් වෙනවා. චුවින්ගම් එකෙන් ෂේප් වෙනවා. ඊට පස්සේ ඒ දත් නැන්දි නැත්තම් තමයි ගඳ පිළිකුල. දත් නැන්දේ නැති දවසට තවත් අයත් එක්ක කතාවට යන්නේ. අපි සභාවක් නැන්දට ඉදිරියට යනකොට බය නැතුව කතා කරන්න නම්, ඒ අය ඇසුරු කරගන්න නම් අපි ඒකට පාවිච්චි කරන ක්‍රමයක් හොඳට දත් නැන්දගෙන යනවා. හේතුව දත් නැන්දේ නැත්තම් පිළිකුල. ස්වභාවිකවම දත් පිළිකුලයි. ආහාරයකට බොන බීමකට දසක් වෙදලා තිබ්බොත් ඒක අපුලයි. සමහර අයට වමන යනවා. ඒක දසක්. දස 32ක් කටේ තියෙනවා කියන්නේ කොහොමදක් පිළිකුලයි. දැන් බලන්න මේවා මෙච්චරම පිළිකුල් නිසා තමයි හොදන්න වතුර ඕනන්නේ. ඔය උඩින් පේන ටික හොදන්නනේ වතුර ඕන්නේ. කේසුලොම් නිය දත් සම. ඔය පහ සෝදන්න වතුර ඕන. ඊළඟට මේක සුවඳ කරන්න සෙන්තු වර්ග ඕන. මේවා ගඳ නැත්තම් අපුල නැත්තම් ලෝකෙට සෙන්තු වර්ගයක් කියලා එකක් ඕනේ නෑනේ. හැම ස්වභාවිකවම සුවඳයි නා. සුවඳ වර්ග ඕනේ නෑනේ, පූයර වර්ග ඕනේ නෑනේ. එතකොට ලොම් නිය දත් දත් වලට වෙනම බ්‍රෂ්, ඊළඟ දත් බෙහෙත් වර්ග, මුඛ ශෝධන වර්ග, මේ පිටට පේන්න තියෙන ටිකටම නඩත්තු කරගන්න කොච්චර දේවල් ඕනේද කියලා බලන්න. මේ පිටට පේන කේශා ලෝමා නඛා දන්තා තචෝ කේශ ලොම් නිය දත් සම ඔය ටික විතරක් නඩත්තු කරගන්න කොච්චර බඩු ගොඩක් ඕනේද කියලා බලන්න. දැන් ඔබගේ නාන කාමරේ දිහා බලන්න. ඔබගේ කණ්ණාඩි ඉස්සරහ අපිට බලන්න. ඔබගේ කබඩ් එකේ, ඔබගේ බෑන්කේ ගොඩාක් බඩු තියෙනවා. කෙස් ටික නඩත්තු කරන්න. ලොම් නිය දත් සම මස්. ඊළඟට දැන් ඔන ඔය ඒ පහම පිළිකුල්. ඒ නිසාමයි හොදන්න ඕනේ. එතකොට දැන් වනහම මේක හම ගහලා බලන්න. දැන් වනහම අයින් කළා. හම අයින් කරපු ගමම්ම මගේ රත්තරන් කියලා වැළඳ ගන්නයි ඔයාලා වැළඳ ගනින්ද කියලා බලන්න. හම අයින් කළොත් මගේ මැණික කියපු අය වැළඳ ගනින්ද කියලා බලන්න. හම අයින් කළොත් ඊළඟට මගේ සුදු කියලා කියපු අය ළඟට ඉද කියලා බලන්න හමායින් කළොත් මේ ලෝකෙ ඔක්කොම ළඟට එන්නේ මේ හම තියෙන නිසා. හමගේ අපේ හැඟේ හම අයින් කළා අඩි 10ක්වත් යන්න පුළුවන්ද කියලා බලන්න. මැස්සෝහන් නැතුව මැස්සෝහනවා. අනිත් අය නාය වහ ගන්න. දැන් හිතෙන් බලන්න මස්, නහර, ඇට, ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, පිත්තාශය, බඩදිව, දලඹුව, පෙනහළු, කුඩා බඩවැල්, මහ බඩවැල්, ආමාශය, අශූචි, හිස්මොළ. මේවා ටික බලන්න වෙන වෙනම තැන් තැන් වල තිබ්බ කොහොම වෙයිද? වෙන වැඩක් නැහැ. මැස්සෝ එළව එළව ඉඳ වෙනවා. මැස්සෝ හනවා. ඊළඟට බල්ලෝ, පූසෝ, කැණහිල්ලෝ, කුරුල්ලෝ, කපුටෝ, රිහිනියෝ, උකුස්සෝ වට කරගනි. මේ ටික එළියට දැම්මෝ. මේ ජරාව ඔක්කොම පැක් කරලා තියෙන්නේ හැමකින්. පාචපරියන්තම් පුරං සමකින් සීමා කරලා තියෙනවා. ඒත් බෑ. දැන් කූමි කනවා. මේකම පණුව ගහලා මේ ඔකුණු වෙලා යනවා. ගන්ධසාරයි. කාගේ හරි ඇඟකින් ලේ ටිකක් වැටෙන්නක බලන්න කොච්චර අපුලයිද කියලා බලන්න. ඇඟට ලේ ටිකක් කාගෙන් හරි ඇඟට, නැත්නම් අපේම හරි ඇඟේ ලේ ටිකක් ආවොත් අපි අත අර සබන් ගන්නවා වගේ අතේ පිහදා ගන්නවද? ඉක්මනට ඒ වැටිච්ච තැනම මෙහෙම කරගෙන ඉක්මනට හොදන්න යනවද? එච්චර ලේ කියන එක අපිරිසුදුයි. පිට අපිරිසුදුයි. උගුරු පිච්චීගෙන කටට එනවනේ. කට හරි ඉක්මනට වතුර බොන අපුලයි. ෂෙම සැරව බලන්න සැරව ගිරියක් එමාවට පස්සේ අපි සමහර වෙලාවට අපිම මිලික ගන්නවා නැත්නම් තව එක්කෙනෙක් මිලික කරනවා. සුදු පාට මතු වෙනවා. මේ ශාරීරික ඇත්ත කතාව ඕක. ඉතින් මෙයා භාවනාවෙන් බලනවා. විවේචෙන් ඉඳගෙන මේ ඉසකේස් වලින් පහළට යටිපත් වලින් උඩට මේ ශාරීරික තියෙන ඕවනේ වල කියලා. කෙස්, ලොම්, නිය, දත්, සම, මස්, නහර, ඇට, ඇටමිදුළු, වකුගඩු, හදවත, අකුමාව, පිත්තාශය, බඩදිව, දලඹුව, ආමාශය, කුඩා බඩවැල්, මහා බඩවැල්, ඊළඟට ආමාශයේ අසූචි, හිස්මොළ. දැන් බලන්න අසූචි ඇඟ ඇතුලෙන් එළියට එන එකක්. අසූචි බර හැදුනම ඉක්මනට යනවනේ කවුරුවත් නැති තැනකට. කට්ටිය කොටම පේන්න අපි කනවා. කාපු දේ මෙතන ඉඳලා පල්ලෙහාට යන චුට්ටට. ඒක අයින් කරන්න කවුරුත් නැති තැනකට ගිහිලා දොරවල් වහ ගන්නවා. තමන්ගෙම නැහැ තමන්ම වහගෙන තමයි අසූචි කරන්නේ. තමන් වැසිකිළියකට ගියොත් ඒකම තවත් කෙනෙක් යනවටත් අපි අප්පිරියයි. ඇයි ඒ ගඳ අනිත් අයට දැනෙන්නේ කියලා. ඔහොම ශරීරයක් තියන්නේ. ඔහොම ශරීරය තමයි අනිත් අයට තියෙන්නේ. ඒ ශරීරම හොයාගෙන යනවා ලෙව කන්ද. මනුස්සය එච්චර ප්‍රේතයි මේ තිතිස් කුණ පොකොට්ටාසයන්ට. හේතුවයි කවදාවත් පැකින් එක ලියලා බලලා නැහැ. මේ ඇතුලේ හැමකින් වැහිලා තියෙන මේ ශරීරය ලියලා බලලා නැහැ. මේ භාවනාවෙන් ලියලා බලනවා. මේ හිත ගොඩාක් සංසිඳෙනවා. සංසිඳී යනවා. හිතේ තියෙන දැවෙන ගින්න මෙහෙම නිවිලා යනවා. එතකොට පින්වතුනි දැන් මේ විදිහට යන්නේ දෙයනේ එකපාරක් මේ කේසා ලෝමානා කදන්තා කියලා සීකලොත් හරි වැඩි වෙන්නේ මොකක්වත් හිතට හිතෙන්නේ නැති වෙයි කියලා මේ කාමෙන් අඳු ජනේ අබ්බිය වෙනවා. එහෙම වෙන්නේ නැහැ. මේක ගොඩාක් හිතට පුරුදු කරන්න ඕනේ. රාග ගින්නට කැමති නැති හැම තැනකටම හිත දුවලා මේ ලෝකේ රාග ගින්න කියන්නේ හිත සල්ලාලයි. ස්ත්‍රීන් ගොඩාක් එක්ක අබිරමණයේ දෙනවා හිත. මේ හිත ගොඩාක් අසම්මත දේවල් කරනවා. නමුත් හිතෙන් තනියෙන් අහිංසක මනුස්සෙක් මේ යන්නේ. හිතෙන් එක එක්කෙනා වෙනවා. දකින කෙනා හිතෙන් වැළඳ ගන්නවා. කාමරාගය මෙන්න මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නේ තමන්ගෙම පැකින් එක ලියලා බලනවා. ඉස්සෙල්ලා හොඳට බෑකේ දිහා බලන්න ඕන. ලිහින්න කලින් බෑකේ දිහා බලන්න එපා. කෙස්, ලොම්, නිය, දත්, සම මේ පහ තමයි පැකින් එකේ උඩින්ම තියෙන්නේ. ඔය ටිකම හේතුවේ නැත්තම් මොකද වෙන්නේ? පිටට ගඳ එන්නේම ඔය පහයි. එනිසයි හොදන්නේ. මේ ලෝකේ වතුර කියන જાතිය නැත්තම් දැන් බලන්න කිස් ලොම් නිය දත් සමත මොකක් වෙයිද කියලා. බෙහෙත් කියන ඒවා නැත්තම් ක්‍රීම් වර්ග නැත්තම් සබන් වර්ග නැත්තම් බලන්න මේ හැමත වෙන දේ. කොරපොතු ගෙහි දද කුෂ්ඨ හැදී පස්සපැත හොදන්න වතුර නැතිකොට මිනිසුන්ගේ පස්සපැති කුණු වෙනවා. කොණ්ඩේ පීරන්න පණාවල් නැතිකොට මිනිසුන්ගේ කොණ්ඩේ හැඩපළු ගෙතෙනවා. අපි දැකලා තියෙනවා ඇස්වලට. කොණ්ඩේ පීරුවේ නැතකොට හැඩපළු ගෙතෙනවා. ඒ වගේ උකුණෝ ලේනිත්තු සැරිසරනවා. හඩුගඳ දුරට එනවා. එහෙම ඇඟක් අපිට තියෙන්නේ. එහෙම ඇඟවලට තමයි ආශා කරන්නේ. එහෙම ඇඟවල තමයි හොයාගෙන යන්නේ. එහෙම ඇඟවල තමයි වැළඳගන්නේ. නව දොරක් තියෙනවා. නායෙන් හොත් නාස්පුඩු දෙකෙන් හොටු ඇගෙනවා. කන් දෙකක් තියෙනවා. කංකා කලාඳුරු ගලනවා. මේක පිහල දාන්න පිහල නැත්තම් කැටි වෙලා නිකම්ම වැටෙනවා. කන් වල. මිනිසුන්ගේ සමහර වෙලාවට සමහර යන් යන් හේතු නිසා කනෙන් සැර වෙන එළියට. ඇස්වලින් කබ කඳුළු ගලනවා. කටෙන් කෙල වැගිරෙනවා. මල මුත්‍රා මාර්ගවලින් මල මුත්‍රා පිට වෙනවා. කිහිලි කිලි වලින් දාඩිය පිට වෙලා ගන්ධස්සාර ගලනවා. ලෝකෙට හොඳට පෙන්නන මේ ඇඟ නාලා සුද්ධ කරලා ඇඳේ උන රාත්‍රියට නිදි කරවනවා. ඇතුළේ අසූචි 32 පැහැෙනවා. පැහැිලා දන්නේම නැතු එයා ඇස්වලින් වැගිරෙනවා එළියට. කන් වලින් වැගිරෙනවා එළියට. නාසයෙන් වැගිරෙනවා. මල මුත්‍රා පිරෙනවා. දාඩිය වැගිරෙනවා. රෑ ඇඟපත හොදලා නිදාගත්ත කෙනා නැගිට ගමන් ආයෙත් බාත්රූම් එකට දුවනවා. පිටින් කවුරු හරි ඇවිල්ලා මොනව හරි කරලා දැඟට. තමන්ගේ ඇතුලේ පැහිච්ච ඒවා එළියට ඇවිල්ලා. මෙහෙම ඇඟක් තියෙන්නේ. මේ භාවනාව කරන කෙනා ඉස්සෙල්ලා මේ ශාරීරික කොටස් 32 ඉගෙන ගන්නවා. ඉගෙනගෙන ඇස් දෙක පියාගෙන භාවනාවෙන් නම් 32 සිහි කරනවා. මේ හැම ගලවලා කෑලි 32 බලනවා. තමන් බඩදිව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ කියනවා. මස් කෑල්ලක් විදිහට හිතනවා. ඒ කාලේ බුද්ධ කාලේ මේ කොටස් 32 වෙනම කෑලි කපලා බුදුරජාණන් වහන්සේ සංඝයාට පෙන්වුවේ නැහැ. පින්වත්නි ඇඟේ තියෙන පින්වත් මහණෙනි කොටස් 32 බලන්න. මගේ ශරීරයේ තියෙන මේ විදිහටයි කියලා. ඉතින් පිට සෙම සැරව ලේ දහඩිය තෙල් මන්ද වරුණු තෙල් කෙල සොටු සඳ මිඳුළු මූත්‍රා මේ ශරීරයේ වැස්ස කාලෙට උතුරන අසූචිවලක් වගේ. වැස්ස කාලෙට අසූචිවල උතුරනවා. අසූචිවලේ සිදුරු තියෙන තැන් වලින් වැහෙනවා. ඒ වගේ මේක නව දොරකින් වැහෙනවා. කොච්චර රස රස දේවල්, කොච්චර සුවඳ සුවඳ දේවල් පිටින් ඇතුළට දැම්මත් කම්පැනි ඇතුළට දානවා. මේකේ කියවෝ. ඔන්න කම්පැනි ඇතුළට එක එක දේවල් දානවා අපි. අමුද්‍රව්‍ය යවනවා. දැන් මේකෙන් නිපදවන දේවල් දිහා බලන්න. නිෂ්පාදිතයන්. මේක ඇතුළෙන් එළියට එනවා බලන්න. කොච්චර සුවඳ හෝ රස හෝ වර්ග කෝටියක් ඇඟ ඇතුළට දැම්මා. එළියට එන සියල්ල ගඳයි. ඇස් දෙකෙන් කබ කඳුළු වෙනවා. නායෙන් හොටු සොටු දීර ගලනවා. කටෙන් කෙල සොටු කෙල එනවා. මල මුත්‍රා මාර්ගවලින් ජරා වෙනවා. ඇඟෙන් දාඩිය ගලනවා. එළියට එන්නේ මොකද්ද? ජරාව. එළියට එන්නේ එන්නේ පිහිනවා. එළියට එන්නේ එන්නේ සෝදනවා. මේ ඇඟ ඇතුලෙන් එළියට වැහෙන දේවල් ශේධුවේ නැත්නම් මේ පිහල දැම්මේ නැත්නම් මොකක් වෙයිද කියලා තනියෙන් හිතන්න. තනියෙන් හිතන්න. ශරීරය කොහොමදක්ද කියලා. මේ වටනේ අපි ඇලුනේ, මේ වටනේ අපි ආශා කළේ, මේ වනේ අපි සොයාගෙන ගියේ, මේවා නේද මිනිස්සු වැළඳ ගන්නෙ, මේවට නේද මිනිස්සු ප්‍රේත. මේ ලෝකේ බුද්ධ ශාසනය අතුරුදහන් වෙච්ච ගමන් මේ අසුභ භාවනාව අතුරුදහන් වෙනවා. නිවන් දකින්න කැමති අය විතරමයි මේ අසුභ භාවනාව කරන්නේ. මේ අසුභ භාවනාව ලෝකෙන් අතුරුදහන් වෙනවා. ලස්සන වස්ත්‍රයකින් හදපු, ලස්සන කවරයකින් හදපු, ස්තුටි සිදුරු නවයක් තියෙන, ඇතුළේ තනිකර අසූචි පුරවපු මල්ලක් තියෙනවා කියලා හිතන්න. ඒ ලස්සන පැකින් එක නිසා මෙහෙම අල්ලනවා යා. අතට සනීපයි. හැබැයි ඇතුළේ අසූචි. ඒ වගේ මිනිස්සු මිනිස්සුන්ගේ ඇඟවල් අල්ලන්නේ. අර නව සිදුරු නවෙන් චුට්ටි චුට්ටි වීරෙන ඉක්මනට පිහිනවා හොදනවා. වැස්ස කාලෙට උතුරන වැසිකිලි වගේ මිනිස්සුමයි මිහිමඩලේ පය තබල යන්නේ නව දොරකින් වැකිරෙනවා. ඒ අසූචි වලවල් ඇවිදගෙන යනකොට ඒ අසූචි වලවල් පිටිපස්සෙම තවත් අසූචි වලවල් යනවා. ප්‍රතිඥාපත්තු කරලා පාව දෙල්ලා බෙර නැටුම් නැටලා මේ අසූචි වලවල් පිළිගන්නවා. පින්වත්නි, මේ කයේ යථා ස්වභාවය මේ විදිහට කය දිහා බලන එක බුද්ධ ශාසනයක විතරමයි. ඇස්වලින් බලලා හරියන්නේ නැහැ, හිතෙන් බලන්න ඕන. ඇස්වලින් බැලුවාම හරියනවා නම් දොස්තරලාගේ රාගේ නැති වෙන්න ඕන. මලමිනි එම්බාම් කරන අයගේ රාගේ නැති වෙන්න ඕන. නමුත් සමහර ඇත්තෝ මලමිනිත් එක්ක අද්භූතියනවා. එච්චර රාගයක් ඇස්වලින් නෙවෙයි මේක බලන්නේ. කෙලෙස් තවන වීරියෙන් යුතුව, නුවණින් යුතුව, සීයෙන් යුතුව, අභිජ්ජා දෝමනස්ස දුරු කරලා කායානුපස්සනාව වඩන්න. මේ අසුභ භාවනාව, සොඳුරු භාවනාව, රාගේ නිවන භාවනාව, ඊට සංසිඳවන භාවනාව, මහා පුරුෂේ කරවන භාවනාව, මේක අතිශයින් සුන්දරයි. හිතේ පෙරේතකම් හටගන්නේ ශ්‍රේෂ්ඨ කෙනෙක් කරවන. මෙයව නම්මන්න බෑ අනිත් අයට. දැන් කොච්චර මහා ශ්‍රේෂ්ඨ දැවැන්ත විදියට ඉන්න චරිත ඔය රාගෙන් නමන්න පුළුවන්නේ බලු පැටියෙක් වගේ. පූස් පැටියෙක් වගේ දන ගස්වන්න පුළුවන්. මඩ ගොඩේ ලගින මීහරකෙක් වගේ එකතැන ගාටවන්න පුළුවන්. ඕනම දැවැන්ත චරිතයක්. රාගේ. ගමේ ගොඩේ මෝඩ කොල්ලත් කාමේ ඉදිරියේ යම්සේද දැන උගත් මහාචාර්යවරයත් රාගේ ඉදිරියේ එක වගේ. තයි කෝට් වලින්, උපාදීන්, තනතුරු වලින් එක එක්කෙනා බෙදුවාට රාගේ ඉදිරියේ ඔක්කොම එකම වැඩ ටික කරනවා. වෙනසක් නෑ. අසුභ භාවනාව මනාව වඩලා හිත සංසිඳවාගත් කෙනා ඒ හිත දෙවෙන්තයි. ඔවුන් ඉදිරියේ ඔවුන් කඳු වගේ ඔවුන්ව රාගයෙන් පොළඹවා ගන්නට එන අය සුළඟක් වගේ. ඒ සුළඟෙන් කන්දක් සෙලවෙන්නේ. සුළඟෙන් කන්දක් සෙලවෙන්නේ. මේ අසුභ භාවනාව කායානුපස්සනාව වඩපු නැති කෙනා පාඩරැල්ලක් වගේ. රාග ගින්න රාග ක්‍රියා සුළඟ වගේ. ඒ සුළඟේ පාඩරැලි ගහගෙන යනවා. මේ අසුභ භාවනාවෙන් මේ බුද්ධ ශාසනයේ දැවැන්ත චරිතය පිහික. මේ අසුභ භාවනාව නොඳුපු කෙනා සිවුර අත්හැරලා ගෙදර යනවා. මේ අසුභ භාවනාව නොඳුපු කෙනා සීල් රකින්න බැරුව දුස්සීල වෙනවා. මේ අසුභ භාවනාව වඩන්න බැරි කෙනා ෆෝන් එකක් අතට අරන් වැලීවෙන් කල් බලාගෙන ඉන්නවා. මේ අසුභ භාවනාව නොඳුපු කෙනා ටවුන් එකේ ගෑන් ළමින් පිටිපස්සේ පිරිල් ළමින් පිටිපස්සේ ඔහෙන් උමතු වෙලා යනවා. මේ අසුභ භාවනාව නොඳුපු කෙනා චී කියලා කෙල ගහන වැඩ කරනවා. මේ ශරීරයේ අසුචි කොටස් 32ක් මේකට වැඩිය මේක ශ්‍රේෂ්ඨයි කියලා කතාවක් නැහැ. ඔක්කොම 32ක්. එහෙනම් වැසිකිලි කරන අසුචි පිටක් ගන්නද හිතේ. එච්චර ඒ ටික එහෙම පිටට පිට වෙන අසුචි ටික එහෙමනම් මේ 32 කොහොම ඇතිද? අසුචි වලට මැස්ස වෙනවා. ගන්ධසාරයි. 32ක් කොහොම ඇතිද? අපේ ඇඟෙන් පිටට යන්නේ පොඩ්ඩයි. එළියට වැටෙන එක පිළිකුල්නේ. කෙස් ටිකක් වැටුණාත් පිළිකුල්, ලොම් පොඩ්ඩක් වැටුණාත් පිළිකුල්. ඇතුලේ තියෙනවා වැඩි. මෙයා මේ අසුභංගව එක එක විදිහට මානසිකාර කරනවා මේ මල්ල ලිහලා. කෙස් ටිකක් බිමට දැම්මට පස්සේ පිළිකුල් වෙන්නේ කෙස් ටික විතරයි, පස් ටික නෙමෙයි. හැබැයි අපේ කෙස් ටික තියෙන්නේ හැමේ. කෙසුත් පිළිකුල්, හමක් පිළිකුල්. හම තියෙන්නේ මාස්වල. හමක් පිළිකුල්, මාසුත් පිළිකුල්. කල්පනා කරලා බලනවා. සංසිඳී සංසිඳී යනවා. පින්වතුනි හරි පුදුමයි. මේ භාවනා වඩපුම හිත සංසිඳින සංසිඳෙනවානේ. කැපේ ඇති වෙනවානේ. ප්‍රීතිය ඇති වෙනවානේ. ප්‍රීතිය ඇති වෙනවා. නමුත් රාගෙන් හිටියට පස්සේ තොලපොට වේල වෙනවා, ඇඟ දනවා, දාහය ඇති වෙනවා. ඊට පස්සේ ඒ රාගික ක්‍රියාවලින් පස්සේ මිනිසුන්ගේ ශරීර පණ නැතුව යනවා. ඊළඟ මිනිස්සු වැහැරිලා යනවා. අවසානේ මොකක්වත් නැහැ. නාකියාච්චිලා සීයලා මැරිලා යනවා. කාමයේ හැසිරෙන ලෝක සත්වයා මැරිලා යනවා. අසුභේ වදන අයත් මැරිලා යනවා. ශ්‍රේෂ්ඨ හිතකි. ඔවුන් ඉහළටම යනවා. ඉහළටම යනවා. මේ කායගත සති භාවනාව හරි පුදුම එකක්. ඒ නිසා තමාගේ කය හොඳට බලන්න ඕන. ඉත්‍යජ්ජත්තං වා කායේ කායං පස්සීවිසති. තමන්ගේ කය ගැන හොඳට බලන්න. මෙහි හොඳට හිසෙහි පිටවන්න ගත්තට පස්සේ තමයි බහිද්ධාකායේ ඥාන දර්ශනං අබිනින්නාමේති කියලා කියනවා. අනිත්‍යයේ ශරීරයේ පිළිබඳව තමා තුළ ඇතිවෙච්ච යථා දැක්මින් බලනවා. අවබෝධය ඉති අජ්ජත් බහිද්ධාවා කායේ කායන පක්ෂිය. බාහිර තමන්ගේ තියෙන එකම ශරීරයක් කියලා ප්‍රකට වෙනවා. ඊට පස්සේ සමුදේ ධම්මානුපස්සීව කායස්මින් යති. ආහාර නිසා හට ගන්නව මේ කයේ සමුදේ හට ගැනීම. නැතිවීම හට ගැනීම නැතිවම පේන්න ගන්නවා. ඊට පස්සේ මේ විදිහට මේ භාවනාව කරගෙන යනකොට කුණප කොටස් 32ක් සහිත මම මගේ ආත්මය කියලා ගන්න බැරි කුණප කොටස් 32ක් පැක් කරලා තියෙන ශරීරයක් තියෙනවා කියලා අත්තිකායෝතිවා පනස සති පච්චුපට්ඨිතා හෝති. හොඳට සිහිය පිහිටනවා, බලවත්ව සිහිය පිහිටනවා, ඥානයක් පිහිටනවා, අනිශ්චිතෝ චිවිහෙති, ඇලෙන්නේ ශරීරෙට, දැන් තමයි ඇලෙන්නේ නැත්තේ, සමුදේ වය දකින්නත් ඕන, නැචකින්චි ලෝකේ උපාදීති, කිසිම දෙයක් ලෝකේ මම මගේ ආත්මය කියලා ග්‍රහණය කරගන්න දෙයක් එයාට පේන්නේ නැහැ. මෙන්න මේ විදිහටත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා කායානුපස්සනා භාවනාවේ යෙදෙනවා. ඔය තමයි කාටත් කරන්න පුළුවන් භාවනාවක් ගැන අද කියලා දුන්නේ. අසුභ භාවනාව නැත්නම් පිළිකුල් භාවනාව යටිපතුලෙන් උඩට කෙස් රොදින් පහළට මේ ශරීරයේ දිතිස් කුණප කොටාසිය විමසා විමසා බලන භාවනාව ගැන. ඉතින් අද වෙලාවේ හැටියට අපි ඔය මතක් කළේ. ඉතින් අපි ඉදිරියට තව කරුණු කීපයක් කියලා දෙන්නම්. දැනට භාවනාව පුරුදු වෙන්න ওই කරුණු ටික ප්‍රමාණවත්. ඉතින් මේ ලෝකයේ සියලු සත්ත්වයා තුළ මේ බුද්ධ ශාසනයක විතරයි වෙන කිසිම ආගමක නැහැ මේ අසුභ භාවනාව කියන එක. ඒ නිසා මේ ශ්‍රේෂ්ඨ භාවනාව කාගේ සිත් තුළ පිහිටත්වා කියලා සෙත්පතන. ඉතින් පින්වත්නි අද මේ උතුම් කායानुපස්සනා භාවනාව ගැන මේ ධර්ම දේශනාවේ ධර්ම දායකත්වයේ සලසන්නේ ඊශ්‍රායලයේ සේවයේ නියුතු පින්වත් සංජීවනී නිරෝෂිකා චන්ද්‍රානි බදුල්ලජී සහ මංගලිකා කුමාරසිංහ යන පින්වතුන් විසින්. ඉතින් මේ අත්සන් අප්‍රමාණ පිනක් රැස් කරගත්ත සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. මේ සියලු දෙන ආරක්ෂා කරත්වා කියලා දෙවියන්ට පින් දෙනවා. ඒ වගේලත් මේ කයේ යථා ස්වභාවය අවබෝධ කරගන්නට කායගත සතියේම සිත පිහිටාවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි නමෝ බුද්ධාය.